නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද අපි මේ උදේ වරුවේ ඉගෙන ගන්නට බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ සුවිශේෂ දේශනාවක්. මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ 10 නිපාතයේ කියන කොටසේ. පින්තුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි ජීවිතයක් නිරවුල් කරලා දෙන්නේ. මේ සංසාරේ ගෙවන ජීවිතේ සංසාරේ ගත කිරීම ගැන උන්වහන්සේ ලස්සන උපමාවක් දේශනා කරලා තියෙනවා. ඔබ දැකලා ඇති මේ ගෙවල් වල මකුළු දැල් වැඳලා තියෙනවා, මකුළු. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සංසාරේ ගමන් කරන එක්කිනා මකුළුවෙක් වගේ කියලා. මකුළුව මොකද කරන්නේ? හැම පැත්තෙම දැල වීලා වීලා වීලා එයා ඉන්නේ කොහේද? දැල මැද්දට වෙලා නිදාගෙන ඉන්නවා. මේ වගේ කියනවා මේ මානසික ස්වභාවය. ඇහෙන් රූප බලලා තණ්හාවෙන් බැඳිලා, කනෙන් ශබ්ද අහලා තණ්හාවෙන් බැඳිලා, නාසයෙන් ආග්‍රහණය කළා තණ්හාවෙන් බැඳිලා, දිවෙන් රස විඳලා තණ්හාවෙන් බැඳිලා, කයින් පහස ලැබලා තණ්හාවෙන් බැඳිලා, හිතින් හිතවිලි හිත හිත තමන් විසින් හදාගත්තු තණ්හා දැල මැද්දට වෙලා මම කියාගෙන ඉන්නවා කියලා. එතකොට බලන්න මේ අපේ මනසේ කුීතරන් බරෑරුම් තත්ත්වයක් සකස් වෙලාද? මකුළුවෙක් දැලක් වියන්නේ නැහැ. මේ ජීවිතේ අරමුණු වලට බැඳිලා, ඒ අරමුණු වලින්ට බැඳිලා ආශාවෙන් läගගෙන ඉන්නේ මකුළුවයි දැලමැද්දි නිදාගෙන ඉන්නවා වගේ. ඉතින් මේ මකුළුවාට ඒ දැලේ පැටලෙන්නේ මොකද්ද? දුවලා ගිහිල්ලා යායේ පැටලෙන දේ බලනවා. සතෙක් නම් අනුභව කරනවා. මේ වගේ කියනවා. මේ හිතේ ස්වභාවය සංසාරේ ගත කරන කෙනාගේ. එබඳු ජීවිතයක් තියෙන අපට මේකෙන් නිදහස් වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයෙන් තොරව කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ලෝක කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්මයි මේ ජීවිතය ගැන අවබෝධ කරගන්න තියෙන්නේ. ඉතින් අද මේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව ටිකක් ගැඹුරුයි. නමුත් අවධානයෙන් ශ්‍රවණය කළොත් තේරුම් ගන්නට පුළුවන් එකක්. මේ දේශනාවේ නම තයෝ ධම්ම සූත්‍රය. කරුණු තුන බැගින් වදාළ දෙසුම තයෝ ධම්ම සූත්‍රය. කරුණු තුන බැගින් වදාළ දෙසුම. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළ සවැත් නුවර ජේතවනාරාමයේදී. උන්වහන්සේ මෙන්න මෙහෙම වදාලා. මහණෙනි, මේ ලෝකය තුල කරුණු තුනක් දකින්ට නැත්නම් තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේලා උපදින්නේ නැහැ. මේ ලෝකේ කරුණු තුනක් දකින්ට නැත්නම් තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේලාගේ පහළවීමක් නැහැ. ඒ වගේ මේ කරුණු තුන දකින්ට නැත්නම් තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනී බබලන්නේ නැහැ. තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනී බබලන්නේ තථාගත බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ මේ ලෝකේ කරුණු කීයක් ප්‍රකටව පේන නිසාද? කරුණු තුනක්. කරුණු තුන තමයි ඉපදීම, ජරාව, මරණය. මෙන්න මේ කරුණු තුන නිසයි ලෝකෙට බුදුවරු පහළ වෙන්නේ. මේකෙන් ජනතාව නිදහස් කරවන්නේ. මෙන්න මේ කරුණු තුනේ නිදහස් වෙන්න තමයි තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කතා බස් කරන්නේ. ආන් එතකොට තමයි බබලන්නේ මේ කරුණු තුනේ නිදහස් වෙන්නේ. මොනවාද මේ කරුණු තුන? ඉපදීම, ජරාව, මරණය. දැන් මේ තුනටම ගොදුරු වෙච්ච පිරිසක් අපි කවුරුත්? අපි කවුරුත් ඉපදීමට ගොදුරු වෙච්ච පිරිසක්, ජරාවට ගොදුරු වෙච්ච පිරිසක්, මරණයට ගොදුරු වෙච්ච පිරිසක්. ඒකයි අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කතා කරන්නේ. එතකොට බලන්න, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කතා කිරීමේ පැහැදිලි ඉලක්කයක් තියෙනවා. මොකක්ද ඉලක්කේ? ඉපදීමෙන් නිදහස් වීම, ජරාවෙන් නිදහස් වීම, මරණයෙන් නිදහස් වීම. මේ ජාති ජරා මරණයන්ගෙන් නිදහස් වෙන්න නම් අවබෝධ විය යුත්තේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මයයි. එතකොට බලන්න, බුද්ධ දේශනාවල් කොයිතරම් පැහැදිලි, කොයිතරම් නිරවුල්, කොයිතරම් ස්ථිර ඉලක්කයක් කරා යන එකක්ද? මේකේ වෙන මොකවත් නැහැ. දැන් මේ පින්වතුන් බුද්ධ දේශනාවල් සෑහෙන සංඛ්‍යාවක් දැන් ශ්‍රවණය කරලා තියෙනවා. එක දේශනාවක් දෙකක් තියෙනවා දෙමව්පියන්ට සලකන්න කියලා. අනිත් එක ඒකේ සලකන්න කියලා තියෙන්නේ කොහොමද? කොහොමද දෙමව්පියන්ට සලකන්න තියෙන්නේ? ශ්‍රද්ධාව නැති දෙමව්පියන්ව ශ්‍රද්ධාවේ පිහිටුවීම, සීලේ නැති දෙමව්පියන්ව සීලයේ පිහිටුවීම, ලෝභ දෙමව්පියන්ව ත්‍යාගයේ පිහිටුවීම, ධර්මඥානේ නැති දෙමව්පියන්ට ධර්මඥානය ලබා දීම, ප්‍රඥාව මෙහෙවන්නේ නැති දෙමව්පියන්ට ප්‍රඥාව මෙහෙවන දී ලබා දීම. වෙන සලකන්න ක්‍රමයක් ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැහැ. වෙන සලකලා ඉවර කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. ඊළඟට සාමාන්‍ය ගිහි ජීවිතය ගැන කතා කිරීමේදීත් එහෙමයි. නමුත් අපිට පේන පැහැදිලි ඉලක්කය මොකක්ද? ජාති ජරා මරණ වලින් නිදහස් වෙන ජීවිතේ ඇති කර ගැනීම. බුදුරජාණන් වහන්සේ වදාළා මේ ජාති ජරා මරණ වලින් නිදහස් වෙන්න බෑ කරුණු තුනකින් නිදහස් වෙන්නේ නැතුව. ජාති ජරා මරණ වලින් නිදහස් වෙන්න බෑ කරුණු තුනකින් නිදහස් වෙන්නේ නැතුව. මේ දේශනම හරි විශ්මයජනක එකක්. උන්වහන්සේ කරුණු තුන තුන තුන පුදුම ලස්සනට ගල්පනවා. ඒ තමයි රාගයෙන් නිදහස් වෙන්නේ නැතුව, දේශයෙන් නිදහස් වෙන්නේ නැතුව, මෝහයෙන් නිදහස් වෙන්නේ නැතුව ජාති ජරා මරණ වලින් නිදහස් වෙන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා රාග ද්වේෂ මෝහ වලින් නිදහස් වෙන්න බෑ තව කරුණු තුනකින් නිදහස් වෙන්නේ නැතුව. අන්න දැන් එහෙනම් ඔන්න අපට ජාති ජරා මරණ වලින් නිදහස් වෙන්න ඕනේ. ජාති ජරා මරණ වලින් නිදහස් වෙන්න නම් කරුණු තුනකින් නිදහස් වෙන්න වෙනවා. මොනවද? රාග ද්වේෂ මෝහ. රාගදේශ මොහොලින් නිදහස් වෙන්න ඕනේ. නමුත් ඒකෙන් නිදහස් වෙන්න බෑ. තව කරුණු තුනකින් නිදහස් වෙන්නේ නැතුව. ඒ තමයි සක්කාය දිට්ටි, විචිකිච්ඡා, සීලබ්බත පරාවාස. බලන්න කොයි තරම් පැහැදිලිද කියලා. සක්කාය දිට්ටිෙන් නිදහස් වෙන්නේ නැතුව, විචිකිච්ඡාවෙන් නිදහස් වෙන්නේ නැතුව, සීලබ්බත පරාමාස වලින් නිදහස් වෙන්නේ නැතුව රාග දේශ මොහ වලින් නිදහස් වෙන්න බෑ. එහෙමනම් අපිට පේනවා අපි අමාරුවෙන් හරි මේ ප්‍රශ්නේ විසඳුමක් කරා යන්න නම් මොකෙන්ද නිදහස් වෙන්න තියෙන්නේ? සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන්න ඕනේ. විචිකිච්ඡාවෙන් නිදහස් වෙන්න ඕනේ. සීලබ්බත පරාමාස වලින් නිදහස් වෙන්න ඕනේ. ඉතින් සක්කාය දිට්ඨිය කියන්නේ මේ පින්වතුන් තේරුම් ගන්න මේ විදිහට, සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට කියන වචනයක්. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට කියන වචනයක්. පංච උපාදානස්කන්ධය තමයි රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මේක විස්තර සහිතව තේරුම් අරගෙන තිබිය යුතු එකක්. මේ පංච උපාදානස්කන්ධය. රූප උපාදානස්කන්ධය ගැන මෙහෙම තේරුම් ගන්න. රූප කිව්වේ සතර මහා භූතයෙන්ගෙන් හටගත්තු දේ. එතකොට පඨවි ධාතු කියලා කිව්වේ අපි මේ විදිහට තේරුම් ගන්න. පඨවි ධාතු කියන එකට මතක් කරගන්න කෙස්, ලොම්, නිය, දත්, සම්. මොකද ඒ අවබෝධය කරා යන්නේ ඒ විදිහට සීකිරීමෙන්. පඨවි ධාතු ගැන මතක් කරන්නේ ඒ විදිහට අර කොටස් 20. පඨවි ධාතු කොටස් 20. ආපෝ ධාතු කියව මතක් වෙන්න ඕනේ. ඔව්, පිට සේමාදී කොටස් 12. තේජෝ ධාතු කියව මතක් වෙන්න ඕනේ. තේජෝ ධාතුවේ තියෙන කොටස් 6. වායෝ ධාතු කියව මතක් වෙන්න ඕනේ. ඒකේ තියෙන කොටස් ටික. එතකොට මේ විදිහට අර සතර මහා ධාතුගෙන් හටගත්තු දේ තේරුම් ගැනීමෙන් රූප උපාදානස්කන්ධේ තේරුම් ගන්න පුළුවන්. වේදනා උපාදානස්කන්ධේ තේරුම් ගන්න තියෙන්නේ ඇහි ස්පර්ශයෙන්, කනේ ස්පර්ශයෙන්, නාසයේ ස්පර්ශයෙන්, දිවේ ස්පර්ශයෙන්, කයේ ස්පර්ශයෙන්, මනසේ ස්පර්ශයෙන් හටගන්න විදීම. සංඥා උපාදානස්කන්ධේ තේරුම් ගන්න තියෙන්නේ ස්පර්ශයෙන් හටගන්න අඳුනා ගැනීම. සංඛාර උපාදානස්කන්ධේ තේරුම් ගන්න තියෙන්නේ ස්පර්ශයෙන් හටගන්න චේතනාව. විඥාන උපාදානස්කන්ධේ තේරුම් ගන්න තියෙන්නේ නාම රූපෙන් හටගන්නා වූ විඥානය. ඔන්න ඔය උපාදානස්කන්ධ පහට කියන නමක් තමයි සක්කාය. මේ සක්කාය, ඒකී මේ පංච උපාදානස්කන්ධය ගැන කෙනෙක් රැවටෙනවා. ආත්මයක් තියෙනවා කියලා. ආත්මයක් තියෙනවා කිව්වේ තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් මේ පංච උපාදානස්කන්ධයේ තියෙනවා කියලා රැවටිලා මතයකට එනවා. දැඩි අදහසකට එනවා. බැස ගැනීමකට එනවා. ආන් ඒක තමයි සක්කාය දිට්ඨිය. අන්න ඒක ප්‍රහාණය කරන්න ඕනේ කියලා තියෙනවා. රාග දේශමෝ ප්‍රහාණය කරන්න නම් විචිකිච්ඡා ප්‍රහාණය වෙන්නේ පටිච්ච සමුප්පාදයේ තුලින්මයි. පටිච්ච සමුප්පාදයේ තුල නියම විදියට ඒ හේතුඵල ධර්ම විමසනවා නම් එයා දන්නව අනාගතයේ සකස් වෙන්නේ මේ පංච උපාදානස්කන්ධේ මේ විදියටයි. අතීතයේ පංච උපාදානස්කන්ධේ සකස් වුණේ මේ විදියටයි. මේක ධර්මතාවයක්. හේතුවක් නිසා ඵලය හටගන්න ස්වභාවය. හේතු නැවතින් ඵලයට ඵල නැති වෙලා යනවා. මේ ස්වභාවය අවබෝධ කරගත්තු බුදුරජාණන් වහන්සේ කිරී සැක නැති වෙනවා. ධර්මයේ කිරී සැක නැති වෙනවා. ශ්‍රාවක සංඝයා කිරී සැක නැති වෙනවා. ඒ සඳහා තියෙන වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කිරී සැක නැති වෙනවා. අතීත අනාගත වර්තමානය ගැන සැක නැති වෙනවා. විචිකිච්ඡා රහිත වෙනවා. සීලබ්බත පරාමාස නැතු යනවා. නැකතර කිරි උතුරවන්නේ නැහැ. නව සඳ බලන්නේ මොනද නවසන්ත බලන්න එනවා දැන් අප්‍රේල් මාසෙට. ඒ විකාර කරන්නේ ඒව Hindu ආත්මවාදී තුල පිහිටපු දේවල්. ඊළඟට ඔළුවට කොහොඹ කොල්ල පහට නිදුකුම් බාදාලා නානු ගාලා නාන්නේ. ඒ මොකද එහෙම කරන්නේ නැත්තේ? සීලබත පරමාස දන්නවා. ඒව මොකක් කරන්නේ? එයා හරියට ජීවිතයේ නියම විදිහට අවබෝධ කරගත්තු කෙනෙක්. අන්න ඒ කෙනා තමයි මේ බාහිර දූර වැඩපිළිවෙල මකුලුවා තමන් විසින් ව්‍යාපු දැල කපාගෙන නිදහස් වෙලා යනවා වගේ. මේ ජීවිතේ පටලැවිච්ච පටලැවිල්ල සිඳගෙන බිඳගෙන යන්නේ අන්න අර ප්‍රඥාවන්ත කෙනා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයි කියන මේ තුන නිදහස් වෙන්න බෑ තව තුනකින් නිදහස් වෙන්නේ නැතුව. අන්න බලමු එහෙනම් සක්කාය දිට්ඨියට විචිකිච්ඡා සීලබ්බත පරාමාස හිර වෙලා තියෙන්නේ මොකෙන්ද කියලා නිදහස් වෙන්න බැරුව. අයෝනිසු මනසිකාරය වරදි මාර්ගයෙන් කල්පනා කිරීම ඊළඟට වැරදි වැඩපිළිවෙලක යෙදී සිටීම. අයෝනිසෝ මනසිකාරේ තුනක් තියෙනවා එතන. කුම්මග්ග සේවනං කියන්නේ වැරදි වැඩපිළිවෙලක යෙදී සිටීම. අයෝනිසෝ මනසිකාරය කියන්නේ වැරදි පිළිවෙලට හිත හැසිරවීම. කුම්මග්ග සේවනං කියන්නේ වැරදි වැඩපිළිවෙලක යෙදී සිටීම. චේතසෝ ලීනත්තං හිත හැකිලී තිබීම. ඔන්න සක්කාදීටි විචිකිච්ඡා සීලබත පරාමාස වලින් නිදහස් වෙන්න විදියක් නැති ප්‍රහාණය කරගන්න බැරි ඔන්න ඔය කරුණු නිසා. මොකද්ද? අයෝනිසූ මනසිකාරේ. මේක බරපතල එකක්. මේ හිත මේ ජීවිතය තුල තියෙන බරපතල එකක් අයෝනිසූ මනසිකාරේ කියන්නේ. ඒ කියන්නේ මේ දැන් හොඳට තේරුම් ගන්න මේක. සක්කාදීටි ප්‍රහාණය නොකරපු මනසක තියෙන ලක්ෂණේ තමයි මේ තියෙන්නේ. මොකද්ද සක්කාය දිට්ඨි ප්‍රහාණය නොකරු මනසක තියෙන්නේ? අයෝනිසෝ මනසිකාරේ. අයින් රූපේ දැක්කද ඒ යනවා ඔහි හිතාගෙන යනවා. කලින් ශබ්දයක් ඇහුණද ඔහි හිතාගෙන යනවා. නාසිකගත සූද ආග්‍රහණය කළාද? දිවෙන් රස වින්දද? කයට පහස ලැබුවද? හිතින් හිතවිල්ලක් හිතුවද? කවුරු හරි මොනවා හරි කිව්වද? පත්තරයකින් මොකක් හරි දැක්කද? ගෙඩි පිටින් ගිල ගිල යනවා. ඒක තමයි අයෝනිසෝ මනසිකාරේ වෙන්නේ. ඊට පස්සේ කුම්මග්ග සේවනං. ඒකි වැරදි මාර්ගයක් පුරුදු කරනවා. වැරදි මාර්ගයක් පුරුදු කරනවා. නියම මාර්ගය දන්නේ නැහැ. නියම මාර්ගය දන්නේ නැතුව වැරදි මාර්ගයක් පුරුදු කරනවා. චේතසෝ ලීනත්තං කියන්නේ ඒ එතකොට මේ හිත නුවණින් විමසලා කටයුතු කරන්න හිත ප්‍රබෝධවත් තියෙන්න ඕනේ. ඒක නැහැ. හිත ඇකිලිලා. ඔන්න ඒ කරුණු තුන තමයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න තියෙන ලොකුම බාධාව. ඒකනම් බාධාව සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න ඇති කරගත යුත්තේ මොකද්ද? යෝනිසෝ මනසිකාරයයි. මොකද්ද? හරි මඟ නියම ධර්ම මාර්ගයේ සේවනය පුරුදු කිරීමයි සිතේ ප්‍රබෝධමත් බවයි. ඔන්න මේ ටික උපකාර වෙනවා සක්කාය දිට්ඨි ප්‍රහාණය කරන්න. එතකොට තේරුම් ගන්න මේ යෝනිසෝ මනසිකාරය කියන එක කොයි තරම් මේ ජීවිතයට බලපානවද කියලා. මොකද ඒකෙන් තමයි සිහිය පිහිටන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් තමයි සිහිය පිහිටන්නේ. නුවණ පිහිටන්නේ. වීරිය ඇති කරගන්න පුළුවන් ඉන්නේ. ඔක්කොම පුළුවන් වෙන්නේ යෝනිසෝ මනසිකාරය මුල් කරගෙන. එහෙම නැත්තම් සිහිය පිහිටන්නේ නැහැ. අපි මේ බාහිර දේවල් හිත ඉන්න මේක ඉවරයක් නැහැ. ඉවර වෙන දවසක් ඇත්තිත් නෑ. මැරිලා යනකම් මේ වැඩ ඉවර වෙන්නේ නෑ. බාහිර දේවල් ගැන හිත හිත ඉන්න එක. මේක නැති කළා මේ කය ගැන, සිත ගැන, මේ සතිපට්ඨානේ හිත පිහිටුවා ගන්න පුළුවන් වෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්මයි. නැත්තම් මේ අපේ හුස්ම ටික යනකම් මේ පුරුදු වෙච්ච පුරුදුවිල්ල නවත්තන්නේ නෑ. තවත් දැලක් වියාගෙන තමයි මැරෙන්නේ. ඒක තමයි හිතේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ වදාලා මේ අයෝනිසෝ මනසිකාරය වැරදි මාර්ගයේ සේවනය කිරීම සිටි ඇකිලීම කියන තුන ප්‍රහාණය කරන්න නම් තව තුනක් ප්‍රහාණය කළ යුතුයි. ඒ තමයි මුට්ටසති. මුට්ටසති කියන්නේ සිහි මුලා වෙච්ච බව. අසම්පජඤ්ඤ නුවණ මෙහෙවන්න බැරි බව. චේතසෝ වික්ඛේපෝ හිතේ විසිරීම. මේ කියන්නේ මේ සාමාන්‍ය කෙනෙකුගේ මනස. පඩගාල හොයන්න පුළුවන් අපි කියමු ඕන දැන් නොමිල මොකක් හරි බෙදුනා මෙතන. මේ ලක්ෂණේ මෙහෙමගෙන මතු වෙනවා. මොකද්ද මතු වෙන්නේ? මුසී නැතු යනවා. එක්කිනාට එක්කන උඩින් පැනගෙන පොර කාගෙන එනවා. එතකොට ඊළඟට මොකද වෙන්නේ? පෙරල ගන්නවා. දඟලනවා. හති දාගෙන. ඒ අර මොකද්ද මතු වෙන්නේ? මුට්ටසති. මුට්ටසති. සිහිය නැතිකම. ඊළඟට අසම්පජඤ්ඤ නුවණ පාවිච්චි කරගන්න බැරිකම. චිතේ විසිරීම. සිය තිබ්බන ඒක කරනවද? කරන්නේ නැහැ. අන්න එතකොට බලන්න මේ හිතේ කොයිතරම් දෙයක් තියාගෙනද අපි මේ දැන් අපි මේ උඩින් තමයි මේ සංවර වෙලා ඉන්නේ උඩි. යටි සංවර වෙන එක තමයි මේ කියන්නේ. අර උඩින් සංවර වීම ඕනේ. ඒ වගේම සිහිය පිටවල හිටියොත් විතරයි යටි සංවර වෙන්න තියෙන්නේ. නැත්තම් බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දැන් මේ මුට්ටසති. දැන් මුට්ටසති කියන එක තව ටිකක් තේරුම් ගමු. මේ කියන්නේ සිහිය නැතු ඉන්නවා කියලා කියන එකේ තේරුම. එතන නැත්te මොන සිහියද? සම්මා සති නැත්te අනිස්සති දින ඕන තරම්. මොකද්ද? මිච්ඡා සති. මිච්ඡා සතියේ තියෙන මිච්ඡා සතිය කිව්වේ හොඳ සීයෙන් තමයි වැටෙන්නේ නැතුව යන්නේ. කාණු පල්ලේ වැටෙන්නේ නැතුව, පල්ලම් වලින් බහයකට වැටෙන්නේ, දොරවල් වල හැප්පෙන්නේ නැතුව යන්නේ මොන සතියින්ද? මිච්ඡා සති. සම්මාසති කියන්නේ කාය අනුපස්සන, වේදනා අනුපස්සන, චිත්ත අනුපස්සන, ධම්මා අනුපස්සන. දැන් ඔය අත කපා ගන්නකොට මැල්ලුල් කියන්නේ කාය අනුපස්සන වෙන්ද? නෑ, ඒතන සතියක් තියෙනවා. ඒ සතියේ තියෙන්නේ අර බාහිර දේවල් කල්පනා කර කර හිත ඇවිස්සීලා අයෝනිසු මනසිකාරේ හිත හිත නෙමෙයි දේම කරන්නේ සාමාන්‍යයෙන්. ආ, ඒක නිසා මේ සාමාන්‍ය ජීවිතේ එදිනෙදා කටයුතු කිරීමේදී සතියක් තියෙනවා. ඒ සතිය නෙමෙයි මේ කියන්නේ සක්කාදිට්ඨි ප්‍රහාණය කරන්න මූලික වෙන සතිය නෑ. ආ, එතකොට මේ කියන්නේ මේ මිච්ඡා සති කියලා ඒක. ඒ මිච්ඡා සතියෙන් ඉන්නකොට මොට්ට සති සී මුලා වෙලා මුට්ටස් සතියෙන් ඉන්නකොට අයෝනිසු මනසිකාරයමයි හැදෙන්නේ. මිච්ඡා සතියෙන් ඉන්නකොට වැරදි මාර්ගෙමයි සේවනය කරන්නේ. හරි මාර්ගය හොයාගන්න දන්නේ නැහැ. හරි මාර්ගෙ පෙන්නුවත් මිත්‍යා සතියෙන් නම් ඉන්නේ හරි මාර්ගයට එන්නේ නැහැ. වැරදි මාර්ගෙමයි යන්නේ. වැරදි මාර්ගෙමයි යන්නේ. ඒ තවත් කවුරු හරි තවත් කාටවත් දුකෙන් නිදහස් කරලා දෙන්න පුළුවන්, තමන්ගේ ප්‍රශ්න නැති කරලා දෙන්න පුළුවන් කියලා කවුරු හරි කිව්වොත් ඒ කියපු මාර්ගය යනවා අර මිච්ඡා සතිය නිසා. ඒ වැරදි මාර්ගය යන්නේ. ඊළඟට අර හිතේ ඇකිලිලා තියෙන්නේ දියුණු වෙන්නේ නැහැ යා. එතකොට මේ ඔක්කොටම හේතු උනේ මුට්ටස් සති අසම්පජඤ්ඤ චිත්තස්ස වික්ඛේපෝ. සිතේ තියෙන විසිරීම. ඒක දිගින් දිගටම පවතින්නේ. ඒ කියන්නේ සිහිමුලා වෙච්ච බව, නුවණ නැතිකම, හිතේ විසිරීම දිගින් දිගට පවතින්නේ. ඒක නැති කරගන්න බැරි තව කරුණු තුනක් නිසා. ඒ තමයි අරියාණ දස්ස අරියාණං අදස්සන කම්මෙතං. ධර්මයේ පිරිසිදු ධර්මයේ කියන ස්වාමින් වහන්සේලා දකින්න කැමති නැහැ. බලන්න මේක කැරකිලා එන තාලේ පිරිසිදු ධර්මයේ කියන ස්වාමීන් වහන්සේලා දකින්න කැමති නැහැ. ඊළඟට අරිය ධම්මස්ස අසෝතු කම්මෙතං. පිරිසිදු ධර්මයේ අහන්න කැමති නැහැ. ඊළඟට උපාරම්භ චිත්තං. එක්කගෙන ගියත් කවුරු හරි ඇද හොයනවා. බනහන්නේ නැහැ. බනහන් නැතුව වාඩි වෙලා කල්පනා කරන්නේ මොකද්ද? හිදුරක් හොයන්නේ බැන බැන යන්න. අනිත් ඇටත් ගිහිල්ලා කියනවා අපි ගියා උඹලගේ තැනට මෙන්න මෙහෙමයි කියලා අර සිදුරක් හොයන්නේ. මේ පෙන්නවා මේ ධර්ම අවබෝධ කරන්න බැරි ඒවා. උපාරම්භ චිත්තං කියන සිදුරු හොයන සිත. එතකොට දැන් පිරිසිදු ධර්මයේ කියන ස්වාමීන් වහන්සේලා දකින්න කැමති නැහැ. පිරිසිදු ධර්මයේ අහන්න කැමති නැහැ. අයුවත් අහගෙන ඉන්නේ සිදුරක් හොයන සිතින්. අන්න ධර්ම අවබෝධ ඉස්සරහට යන්නේ මුත්තස්සති එහෙමම තියෙනවා එතකොට. අසම්පදඤ්ඤ එහෙමම තියෙනවා. සිතේ විසිරීම එහෙමම තියෙනවා. ඒක නැති වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක ප්‍රහාණය කරගන්න නම් කරුණු තුනක් ප්‍රහාණය කරන්න ඕනේ. පළවෙනි එක අහංකාරකම. ඔන්න බලන්න ඉන තාලේ අහංක බලන්න බුදුරජාණන් කොච්චර මේ හිත ඇතුළේ බලනවාද. අහංකාරකම. දෙවෙනි එක අසංවරකම. තුන්වෙනි එක සිල්ලත් නැතිකම. මෙන්න මේව ප්‍රහාණය කරගන්න ඕනේ කියනවා. ධර්මයේ අහන්ඳ සද්ධර්මයේ ශ්‍රවණය කරන්ඳ අවබෝධ කරන්ඳ හිත පහල කරගන්න. දැන් මෙහෙම කියන එකට ධර්මයේ ඇසිරෙන ඇයට සතුටක් උපදිනවා. අනේ අපිට මේව නැහැනේ. මේ අකුසල් අපිට නැහැනේ. අපි මේව ප්‍රහාණය කළානේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අහංකාරකමයි අසංවරකමයි දුස්සීලකමයි නැති කරන්න නම් කරුණු තුනක් නැති කළ යුතුයි. ශ්‍රද්ධාව නැතිකම නැති කරන්න ඕන. අවදඤ්ඤුතං කියන්නේ කියන දේ අහන්නේ නැතිකම. ඒ කිවි අර ශ්‍රද්ධාව තිබ්බොත් තමයි සවන් දෙන්නේ. සවන් දෙලා ඒ දේ හිතට ගන්න යහලා. ශ්‍රද්ධාව නැත්තම් සවන් දීලා හිතට ගන්නෑ. කුසීතකම. ඔන්න ඔය තුන අතාරින්න ඕනේ කියනවා. ශ්‍රද්ධාව නැතිකමයි කියන දේ අහන්නේ නැතිකමයි කුසීතකමයි අතාරින්න ඕනේ කියනවා. ඒ තුන අතාරින්න බෑ කියනවා. මේ තුන අතාරින්න නැතුව ඒ තමයි අනාදරියන් හිතවත් නැතිකම. අනාදරියන් හිතවත් නැතිකම. දෝසච්චතං දෝචසතං කියන්නේ තරහා දුෂ්ටකම. පාපමිත්තං පාපමිත්‍ර සේවනය. හොඳට බලන්න දැන් හිතලා දැන් මෙච්චර ගැඹුරටම යන්න කලින් අපි බලමු චුට්ටක් ගෙදරක කවුරු හරි දරුවේ පාප මිත්‍ර සේවනයේ යෙදෙනවා නම් ওই ලක්ෂණ ඉතුරු ලක්ෂණ දෙක තියෙනවා. මොකද්ද? දෙමව්පියන්ට හිතවත් නැහැ. ගෙදරට හිතවත් නැහැ. අනාදරිය නැද්ද? දෝචසකම. අකීකරුකම අන්න. දුෂ්ටකම නෙමෙයි ඒකට කියන්නේ අකීකරුකම. අකීකරුකම හිතවත් නැහැ. අකීකරුයි. හේතුව පාප මිත්‍ර සේවනයේ. ඔන්න බලන්න මේ දේවල්. පාප මිත්‍ර සේවනයේ තියෙනව නම් හිතවත්ුත් නැහැ. ආකී කරුයි. ඒ තුන තියෙනවනම් අනිත් එකක් තියෙනවා. මොකද්ද? ශ්‍රද්ධාවක් නැහැ, කියන දේ අහන්නේ නැහැ, කුසීතයි. ඔන්න බලන්න මේ හැදෙන හැටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තුන ප්‍රහාණය කරන්න නම් හිතවත් නැතිකමයි, අකීකරුකමයි, පාපමිත්‍ර සේවනයයි ප්‍රහාණය කරන්න නම් තව තුනක් ප්‍රහාණය කළ යුතුයි. ඒ තමයි අහිරිය. අහිරිය කියන්නේ ලැජ්ජා නැතිකම. අනුත්තප්ප බය නැතිකම. පමාදං ප්‍රමාදය. පවට ලැජ්ජා නැතිකම, පවට බය නැතිකම, ප්‍රමාදය කියන ඒ තුන මුල් කරගෙන තමයි පාපමිත්‍රයා මෙත් එකතු වෙන්නේ. පවට ලැජ්ජා බය තියෙනවනම් යා පාපමිත්‍රයෙක් එකතු වෙන්නේ නැහැ. පාරමිතේක එකතු වෙන නිසා බුදුරජාණන් වහන්සේ මේ ලස්සනට කියනවා අහිරිකෝ බික් අහිරිකෝ යම් බික්කවි අනුත්තප්පී පවත්තු හොති. පවට ලැජ්ජාවක් නැති, පවට බය නැති එක්කිනා ප්‍රමාදයෙන් කල් ගෙවනවා. ප්‍රමාදයෙන් කල් ගෙවනවා. අන්න එතකොට මොකද වෙන්නේ? එයා මිශ්‍ර වෙලා යනවා. එයා එකතු වෙනවා කවුරුත් එක්කද? පාප මිත්‍රයෙක් එක්ක එකතු වෙනවා. ඊට පස්සේ හිතවත් කමක් ඇති වෙන්නේ නැහැ. ගෙවල් දොරවල් එක්ක කායිකවත් කීකරු කමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා පවට ලැජ්ජාවක් නැති, පවට බයක් නැති ප්‍රමාද වෙච්ච කෙනාට ඌක අත්හරින්න බෑ. අහු වෙනවා. මොකිට දව වෙන්නේ? පාප මිත්‍ර සේවනයේට අහු වෙලා හිතවත් නැහැ. ඊට පස්සේ අකීකරුයි. ඒ තුන ප්‍රහාණය කරගන්න බැරි, පාප මිත්‍රය ප්‍රහාණය කරගන්න බැරි නම්, අකීකරුකම ප්‍රහාණය කරගන්න බැරි නම්, ඊළඟට හිතවත් නැතිකම ප්‍රහාණය කරගන්න බැරි නම් ඉතුරු ඒවා ඇති වෙන්නේ නැහැ. මොනවද ඒ? ශ්‍රද්ධාව ඉතුරු එක ප්‍රහාණය කරන්න බෑ. ශ්‍රද්ධාව නැතිකම, කියන දේ අහන්න නැතිකම, කුසීතකම, ඒක ප්‍රහාණය කරගන්න බෑ. ඒ තුල හිටියොත් එීම අහංකාරකම, අසංවරය, දුස්සීලකම ප්‍රහාණය කරන්න බෑ. දුස්සීල වෙලා, අහංකාර වෙලා, අසංවර වෙලා හිටියොත් එයා අවබෝධ පිරිසිදු ධර්මයේ කියන ස්වාමීන් වහන්සේලා බලන්න යන්න කැමති නෑ. පිරිසිදු ධර්මයේ ශ්‍රවණය කරන්න කැමති නෑ. එයා තුල තියෙනවා සිද්දුරු සොයන සිත. ඒක නැති කරගන්න. ඒ තුන නැති කරගන්න නැතුව සිහි මුලා වීම නැති කරන්න බෑ. ඊළඟට නුවණ නැතිකම නැති කරන්න බෑ. සිතේ විසිරීම නැති කරන්න බෑ. ඒකවල සිහි මුලා වීමයි නුවණ නැතිකමයි සිතේ විසිරීමයි නැති කරන්න නැතුව අයෝනිසූ මනසිකාරය නැති කරන්න බෑ. ඊළඟට වරදි මාර්ගයේ සේවනය කිරීම නැති කරන්න බෑ. සිටි හැකිලිම නැති කරන්න බෑ. ඒ තුන නැති කරන්න නැතුව සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කරන්න බෑ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කරන්න බැරුව රාග දේශ මොහ නැති කරන්න බෑ. රාග දේශ මොහ නැති කරන්නේ නැතුව ජාති ජරා මරණ නැති කරන්න බෑ. එතකොට බලන්න මේ අපිට පිටින් පේන ප්‍රශ්නයක්ද? පිටින් හොයන්න බෑ. මේකෙන් හොඳට දැන් මේ දේශනාව අහනකට පින්වතුන්ට තේරෙනවද? මේක තමන්ම නුවණින් හිතලා තමන්ගේම මේ ඇති වෙලා තියෙන අඩුපාඩු දැන් බලන්න. බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරනකම්ම අපිට හොයන්න බෑ. මේ අපි හිතාගෙන ඉන්න එකපාරටම අපිට දැන් පුළුවන් සක්කාදිට්ඨි ප්‍රහාණය කරන්න. ආවි ළඟට ඇලෙන්නේ නැතිව ගැටෙන්නේ නැතුව ඉන්න කියලා කියයි. නමුත් බලන්න කොයිතරම් ප්‍රශ්නයක් ඇතුලේ තියෙනවද? මේ ප්‍රශ්නේ මුල මොකද්ද? ලැජ්ජා බය නැතිකම. ලැජ්ජාවයි කියේ මොකේද ලැජ්ජිය? මොකද්ද පව? සතුන් මරන්න ලැජ්ජයි. ඊළඟට හොරකම් කර පසතුම් වන්න ලැජ්ජයි බයයි. හොරකම් කරන්න ලැජ්ජයි බයයි. ඊළඟට වැරදිකාමී සේවනයේට ලැජ්ජාවක් තියෙනවා, බයක් තියෙනවා. ඊළඟට බොරු කීමට ලැජ්ජයි බයයි. ඊළඟට කේලම් කියන්න ලැජ්ජයි බයයි. පරුස වචන කියන්න ලැජ්ජයි බයයි. හිස් වචන කියන්න ලැජ්ජයි බයයි. දැක්කම ලැජ්ජා බයයි. එතකොට මේ ලැජ්ජා බය කියන එක, ඒ කියන්නේ ඒක නැත්තම් එයා ලැබිච්ච තැන ඒවා කරනවා. එතකොට එයා ප්‍රමාද වෙනවද නැද්ද? ප්‍රමාද වෙනවා. ප්‍රමාදී පුද්ගලෙක් බවට පත් වෙනවා. දැන් බලන්න මේකෙන් දැන් තේරෙනවද? මේකෙන් නිදහස් වෙන්න නම් හොඳ සිහිය එන්න ඕනේ නේද යාට? දැන් අපි කියන බොරු කීකියේ සමහරව ඉන්නවා මේ සිහියෙන් තොරව ඉන්නේ. කෙල්ලමට විහිළු කරන්න පුරුදු වෙලා තියෙනවා. විහිළුවට බොරු කියනවා. ඉතින් ඒක නැති කරන්න නම් එයා මොකද කරන්න ඕනි? සිහියම පිහිටවන්න ඕනි. සිහියම පිහිටවන්න ඕනි. සිහිය පිහිටව නැතු කරන්න බෑ. ඉතින් මේක පෙන්නනවා දැන් අර ලක්ෂණ තුන තිබුණොත් මොකද වෙන්නේ? පවට ලැජ්ජාවකුත් නැත්තම්, බයකුත් නැත්තම් ප්‍රමාදයෙන් නම් ඉන්නේ. ඔන්න ඉතුරු දුර්වල කන්ටික යාට තියෙනවා. මොකද හිතවත් නැහැ. කීකරුනේ පාප මිත්‍ර සේවනේ බලන්න කොයිතරම් මේ පස්ටි කොයිතරම් निराකූල අවබෝධ කරගත්තු කෙනෙක්ද කියලා බුදුරජාණන් වහන්සේ. දැන් එහෙනම් බලන්න, දැන් අපි පාප මිත්‍ර සිවෙන්ට අහු වෙලා නැත්තේ මොකක් නිසාද? ලැජ්ජ බය තිබිච්ච නිසා. ලැජ්ජ බය තිබිච්ච නිසා මේ බේරිලා ඉන්නේ. ලැජ්ජ බය නැත්තම් කෑලිත් නැහැ. පාප මිත්‍ර සේවනයේ ධර්මකම දිහා බලනකොට ලොකුම පාප මිත්‍රය කොහෙද ඉන්නේ? ගෙදර. මොකද්ද? ටීවී එක. ලොකුම පාප මිත්‍රයා. ඒ කියන්නේ ඒ පාප මිත්‍රයාට අහු වුණොත් ආයෙත් ගැලවිල්ලක් නෑ යාට. අර හින්දි චිත්‍රපටි බල බල බල බල සම්පූර්ණයෙන්ම ඔළුව අවුල් කරගෙන ඊට පස්සේ ඉතින් ඒ විදිහට සමාන රඟපාන ලේස් තියෙනකොට ඔන්න පාප මිත්‍රය අහු වෙනවා. එතකොට අයි එතකොට අර සජීවී පාප මිත්‍රය අහු වෙනවා. එතකොට මොකද වෙන්නේ? සම්පූර්ණම ජීවිතේ විනාශ වෙලා යනවා. ප්‍රමාද වෙනවා, පුදුම විදිහට ප්‍රමාද වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අකීකරුකමයි, එතකොට හිතවත් නැතිකමයි, පාප මිත්‍රය ඇති වෙන්නේ ලැජ්ජා බය නැතිකමෙන්. එතකොට ප්‍රමාද පුද්ගලයා ඊට පස්සේ යාට ප්‍රහාණය කරන්න බෑ. මොකද්ද? ඊට පස්සේ මොකද වෙන්නේ යාට? යාට ශ්‍රද්ධාවක් නැහැ. ඊට පස්සේ ශ්‍රද්ධාවක් නැහැ. ඊට පස්සේ කියන දේ අහන්නේ නැහැ. ඊට පස්සේ කුසීතයි. මොකේද කුසීත? ධර්මයේ හැසිරෙන්න කුසීතයි. ධර්මයේ හැසිරෙන්න කුසීතයි. හොඳට බලන්න, හොයලා බලන්න, කවුරු හරි ගෙදර හරි ඉන්නවා නම් ළමෙක් හරි වැඩිහිටියෙක් හරි ටීවී එකට ඇබ්බැහි වෙලා මේ ලක්ෂණ නැද්ද කියලා තියෙනවා. ඊට පස්සේ ධර්මයේ හැසිරෙන්න කුසීතයි. උඹලා ඵලයල්ල මට ඕන්නේ ඔයි කියලා ඕනි අරක දාගෙන අරගෙන ඉන්නවා බලාගෙන. මේක තමයි සම්පූර්ණයෙන් තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? දැන් ඒ කුසීත වෙලා ධර්මයේ හැසිරෙන්නේ නැතුව කිනද යහන් නැතුව ඉන්නකොට දැන් එයා ඒක පවත්න්නේ මොකෙන්ද? අහංකාර කම්බේ, උඩඟු කම්බේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අසංවරයයි. දැන් සංවරෙන්න මොකවත් තියනවද? සංවරෙන්න මොකවත් නෑ. අසංවරයි. අසංවරව නිසා අවස්ථාව ලැබිච්ච තැන සතුන් මරනවා, අවස්ථාව ලැබිච්ච තැන සොරකම් කරනවා, අවස්ථාව ලැබිච්ච තැන වැරදිකාම සේවනයේ යෙදෙනවා, අවස්ථාව ලැබිච්ච තැන බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියන දුස්සීල භාවයෙන් ඉන්නවා. ආන් ඒ නිසා කැමති නෑ පිරිසිදු ධර්මය කියන ස්වාමීන් වහන්සේ නමක් හම්බ වෙන්න යන්න කැමති නෑ. පිරිසිදු ධර්මයක් අහන්නත් කැමති නෑ. විකාර දෙයකට නම් කැමති වෙයි. මොකක් හරි ලොකු පූජාවකට. ඇයි එතන මොකක්වත් කියන්නේ නෑ, හැසිරෙන දෙයක් නෑනේ. නිකන් ගිහලා යන්න කැමති වෙයි. ධර්මයේ ගන්න කැමති නෑ. ගියත් කවුරු හරි අදගෙන ගියා කියම එයා බලින්. දැන් එයාට ඒකේ මග අරින්න ඕනේ. ඊට පස්සේ ආ මොකද කරන්නේ? සිදුරු හොයන සිත. සිදුරු හොයන සිතෙන් තමයි ඉන්නේ ආගෙන. කොහේද වරදින්නේ? මොකද්ද මෙතන වෙන්නේ? මේ මොකද්ද මේ කෙරෙන්නේ කියලා සිදුරු හොයන සිතෙන් ඉඳලා ඕන්න මොකද කරන්නේ? ඕන්න බලාගෙන අද ටිකක් හොයාගෙන ඊට පස්සේ බැන බැන යනවා. ගිහලා ආයි වාඩි වෙලා ටීවී එක දාගන්නවා. ඒ කියන්නේ අර ඒ පැත්තටම යන්න තමයි ඊට පස්සෙ යා හරි ගස්ස ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒක නැති ඒක නැති කරගන්න නම් නේ. ඒක නිසා මොකද වෙන්නේ? එයාට හැමතිස්සෙම තියෙන සිහි මුලා වෙච්ච ගතියක්, නුවණ නැති ගතියක්, හිතේ විසිරීමක්. දැන් බලන්න සාමාන්‍ය ජීවිතයක තියෙන ස්වභාවය. මේ නිසයි සාමාන්‍ය ජීවිතයක් තුළ සාධාරණව කරුණු විනිශ්චය කරන්න එකපාරට අමාරු. සාමාන්‍ය ජීවිතය තුළ කලබල වෙලා ගොඩාක් දේවල් කරගන්නේ මේ නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක, ඒක නිසා යා අයෝනිසෝ මනසිකාරය තමයි යෙදෙන්නේ. අයෝනිසු මානසිකාරයේදීල වැරදි මාර්ගයක් සේවනය කරනවා, වැරදි ක්‍රමයක් අනුගමනය කරනවා. ඊළඟට හිතේ ඇකිලිලා තියෙනවා, ඒකට ගැලවෙන්න විදියක් නැහැ. ඒ නිසා එයාට සෝතාපන්න වෙන්න පුළුවන් කමක් නැහැ. වන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ක කරුණු තුනක් ප්‍රහාණය කිරීමෙන් ජාති ජරා මරණ වලින් මිදෙන්න පුළුවන්. මොකක්ද ඒ කරුණු තුන? නෑ, සිහිය උපදව ගන්න. රාග දේශ මොහ. ජාති ජරා මරණ වලින් මිදෙන්න පුළුවන් කුමක් ප්‍රහාණය කිරීමෙන්ද? රාග දේශ මොහ ප්‍රහාණය කිරීමෙන්. රාග දේශ මොහ ප්‍රහාණය කරන්න පුළුවන් කුමක් ප්‍රහාණය කිරීමෙන්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. දැන් මේ මට්ටමට එනකොට දැන් බලන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කරන්න මට්ටමට එනකොට එයාට තියෙන්නුනේ ලুকু දහම් දැනීමක් තියෙන්න ඕනේ, සිහියක් තියෙන්න ඕනේ, යෝනිසෝ මනසිකාරයේ තියෙන්න ඕනේ, ඒ නුවණින් විමසද්දී හිත විසිරෙන්නේ නැතුව ඒ විමසන කාරණාවේ හිත රැඳී තියෙන්න ඕනේ. මේ වගේ කරුණු ශාසියක් එකතු වෙන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන රාග දේශ මොහ ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ කුමක් ප්‍රහාණය කිරීමෙන්ද? සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කිරීමෙන්. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ කුමක් ප්‍රහාණය කිරීමෙන්ද? අයෝනිසෝ මානසිකාරය, වැරදි මඟ සේවනය කිරීම, සිටිය ඇකිලිම. එහෙනම් ඔන්න දැන් අපිට සක්කාය දිට්ඨි ප්‍රහාණය කරන්න ඕන. දැන් එහෙනම් අපි සක්කාය දිට්ඨි ප්‍රහාණය කරන්න ඉස්සර වෙලා තව කරුණු තුනක් ප්‍රහාණය කරන්න ඕන. මොකද්ද? අයෝනිසු මනසිකාරේ. අයෝනිසු මනසිකාරේ තුලින් හැදෙන්නේ මොනවද? චුට්ට නිකන් හිතලා බලන්න. මේ නිකන් හිතන්න මම මේ කියන්නේ. අයෝනිසු මනසිකාරේ තුලින් හැදෙන්නේ පංච නීවරණ. අයෝනිසු මනසිකාරෙන් හැමතිස්සෙම මොකද්ද වෙන්නේ? පංච නීවරණ හැදෙනවා. මෙහෙම කියන එකට තේරුම් ගන්න ඕනේ මේක මෙහෙමයි කියලා. දැන් ඒක කියන්න බලන්න, අයෝනිසු මනසිකාරෙන් පංච නීවරණ හැදෙන්නේ කොහොමද කියලා තේරෙනවද? ඔන්න ඇහින් රූපයක් දැක්කා. ඒ රාගයක් ඇති වෙන රූපයක් නම් දැක්කේ ඒ අනුව හිතන්න ගන්නවා වැරදි විදියට. එතකොට මොකද වෙන්නේ? කාම ඡන්දය තියෙනවා. ආන්න එතකොට අයෝනිසෝ මනසිකාරය නෙමෙයිද හටගන්නේ? අයෝනිසෝ මනසිකාරය. වැරදි දෙයක් දැක්කා. ඝට්ටනයක් ඇති වෙන දෙයක්. හිත සංවර කරගත්තේ නෑ. ඒ අනුව හිතන්න ගන්නවා. එතකොට මොකද්ද ඇති වෙන්නේ? ව්‍යාපාදය, නීවරණ ඔන්න හටගන්නවා. එතකොට ඒක ඇති වෙන්නේ මොකෙන්ද? ආයෝනිසෝ මනසිකාරයෙන්. ඒ නිසා දැන් ඒ වගේ දෙයක් හිතක ඇති වෙනකොට හිත සංසිඳිලාද ඇවිසිලාද? ආ, උද්දච්චය තියෙනවා. ඊළඟට හිතේ සනසිල්ලක් නැහැ, උද්දච්චය තියෙනවා. ඊළඟට වේශයටපත් වෙනවා, තීරමිද්දේනවා. ඊළඟට ඔව්, පැහැදිලි අරමුණක් මොකක්වත් නැහැ. සැක සහිතව තමයි ඉන්න තියෙන්නේ. එතකොට මේ ඔක්කොමට මුල මොකද්ද? අයෝනිසු මනසිකාරේ. වැරදි විදියට කල්පනා කිරීම නිසා ඇතිවෙච්ච දේවල්. එතකොට මේ අපේ හිතේ නීවරණ බලපවත්වනකට, නීවරණ තියෙනකට අපි තේරුම් ගත යුතුයි. එහෙනම් මේක මේ කවුරුවත් කරපු එකක් නෙවෙයි, අයෝනිසු මනසිකාරේ නිසා ඇති වෙච්ච දෙයක්, යෝනිසෝ මනසිකාරයේ තුලින් නැති වෙන දෙයක්. අයෝනිසෝ මනසිකාරයෙන් ඇති වෙලා අයෝනිසෝ මනසිකාරයෙන්ම පවතින එකක්, යෝනිසෝ මනසිකාරයෙන් නැති වෙලා යෝනිසෝ මනසිකාරයෙන්ම ප්‍රහාණය කර හැකි දෙයක් කියලා උන්න. එතකොට එහෙම සිහි කරගන්න නම් මොකද තියෙන්න ඕනේ? Tamanට සිහිය තියෙන්න ඕනේ. සිහිය නැත්තම් කරන්න බෑ. අන්න ඒකයි මෙතන පෙන්වුවේ මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කරන්න නම් අර්ථින ප්‍රහාණය කළා තියෙන්න ඕනේ. මොකද්ද? අයෝනිසු මනසිකාරයයි, වැරදි මාර්ගයේ සේවනය කිරීමයි, සිටි ඇකිලීමයි. දැන් ධර්මයේ ශිරින්ද නම් වැරදි මාර්ගයේ සේවනය නොකරන්න ඕනේ. අන්න ඒකට තමයි සද්ධර්ම ශ්‍රවණය කියන්නේ. සද්ධර්ම ශ්‍රවණයෙන් තමයි හරි මාර්ගය අහුවෙන්නේ. හරි මාර්ගය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? අනිත්‍යී අනිත්‍ය වශයෙන් බලන්න, දුක්දී දුක් වශයෙන් බලන්න, අනාත්මදී අනාත්ම වශයෙන් බලන්න, අසුබදී. දැන් සමහර දේශනාවල් තියෙනවා බුදුරජාණන් වහන්සේ ළඟට භික්ෂුන් වහන්සේලා එනවා. හරි පුදුමයි ඒවා. ඔන්න පැවිදි වෙනවා. පැවිදි වෙලා ඔන්න හික්මෙනවා ඉස්සෙල්ලා සිල්පදවල. සිල්පදවල හික්මිලා ඔන්න ඉතින් සමතයක් මොකක් හරි නීවරණයක් යටපත් කරගෙන ඊට පස්සේ ආ කල්පනා කරලා මට තනියම මේක කරගන්න පුළුවන් කියලා. කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. ගිහලා කියන ස්වාමීනි මම මේ හුදකලාවේ තනියම ඈත වනයේකට ගිහින් ඉඳ අදහස් කරගෙන ඉන්නවා, මට උපදේශයක් දෙන්න කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේ උපදේශයක් දෙනවා. සාමාන්‍ය මෙන්න මේ වගේ උපදේශ දීලා තියෙනවා. තියෙන මෙහෙම අනුපාදීයමානෝ උපාදීයමානෝ භික්ඛු බද්දෝ මාරස්ස අනුපාදීයමානෝ මුත්තු පාප්මතු. ඔච්චරයි උපදේශය. ඒක කියන්නේ මේක. පින්වත් භික්ෂු උඹ බැඳිලා ගියොත් මාරයටයි බැඳෙන්නේ. ඔබ නිදහස් වුණොත් මාරයාගෙන් නිදහස් වෙන්නේ. ඔච්චරයි. ඉතින් මේක අහගෙන මෙයා ඉතින් පාඩම් කරගෙන යනවා. ගිල නෝනින් කල්පනා කරන මොකිටද මම මේ බැඳින්නේ? ඔන්න දැන් යාට තේරෙනවා මොකිටද බැඳින්නේ? ඇසට බැඳෙන්නවා, කනට බැඳෙන්නේ. එන මොකින්ද මම නිදහස් වෙ යුත්තේ? ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් මම නිදහස් වෙන්න ඕනේ. අන්න මෙයා නෝනින් සිහි කරනවා, අවබෝධ කරනවා. එතකොට බලන්න අන්න ඒක තමයි හරි මාර්ගය. එතකොට හරි මාර්ගයේ වචන දෙකෙන් කියලා තියෙන්නේ යෝනිසෝ මනසිකාරයේ නිසයි ආයක නිරවුල් කරගෙන තේරුම් ගන්න. දැන් අර මකුළු වගේ කතාවක් තියෙනවා. ධම්මපදයේ තියෙන පොඩි උපමාවක්. වචන දෙකයි තියෙන්නේ. ඒකේ තියෙන්නේ දැල මැද්දේ නිදන මකුළුවා වගේ. ඔච්චරයි තියෙන්නේ. ඉතින් නුවණ තියෙන එක්කිනා තමයි ඒක විස්තර වශයෙන් වටහා ගන්න ඕන. අන්නේ විස්තර වශයෙන් වටහා ගන්න ටිකට තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. නුවණින් විමසලා ධර්ම මාර්ගයෙන් පිටට වැටෙන්නේ නැති වෙන්න විස්තර වශයෙන් වටහා ගන්න ඕනේ. දැන් සමහර ඉන්නවා නුවණින් විමසන්න කියලා පටන් ගන්නවා. පටන් අරගෙන මේ මහා කැලෑවල එරමිනිය ගාල්වල ගිහිල්ලා ඉවර වෙන්නේ. ඒ මොකද? අර හිතන්න පුළුවන් විදිය අහුවෙලා නැහැ. හිතන්න පුළුවන් විදිය අහුවෙලා නැතුව තමයි මේ පැටලෙන්නේ. මේක එහෙම කවදාවත් පැටලෙන්නේ නැහැ. ධර්මයේ තුල හරියට හිතලා නුවණින් සිහි කරනවා නම්. ඉතින් උන්වහන්සේ දේශනා කරා අයෝනිසෝ මනසිකාරයයි වැරදි මාර්ගයේ සේවනය කිරීමයි සිටි ඇකිලීමයි නැති කරගන්න ඕන කියලා. පුළුවන්ද බැරිද? ඇයි දැන් අපිට වැරදි මාර්ගයේ සේවනය කිරීමක් නැහැනේ? පැහැදිලි බුද්ධ දේශනාවල් කිසි අවුලක් නැහැ. පැහැදිලි ධර්මයක් තියෙනවා. ඊළඟට යෝනිසෝ මනසිකාරය ගැන පැහැදිලි විස්තරයක් තියෙනවා. ඊළඟට සිටියේ ක්ලීමෙන් නිදහස් වෙන්න පැහැදිලි මඟ පෙන්වීමක් තියෙනවා. සමතේ විදර්ශනා කියලා පැහැදිලි කරලා තියෙනවා, කරන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අයෝනිසෝ මනසිකාරයයි වැරදි මාර්ගයේ සේවනය කිරීමයි සිටියේ ඇකිලීමයි නැතිකරන්න තව තුනක් නැතිකරන්න ඕන. මොනවාද? සිහිමුලා වීම නැතිකරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. කොහොමද ඒක නැති කරන්නේ? ඔව්, නිතර නිතර තමන් ගැන සිහිය පිහිටුවා ගන්න ඕනේ. නිතර නිතර කවුරු ගැන සිහිය පිහිටුවා ගන්න තියෙන්නේ? ලේසිද අමාරුද? අමාරුයි. ඒක සෑහෙන්න අමාරුයි. මොකද අපි කාලයක් තිස්සේ පුරුදු කළේ හිත කොහොමද? අසවලාමට බැන්නේය, අසවලාමට ගැහුවේය, අසවලා මගේ මට දොස් කිව්වේය, අසවලා මට රැව්වේය, අසවලා මට එරෙව්වේය, අසවලා මට හින්ට් ගැහුවේය. මේ මතම ඊට පස්සේ හිත හිත හිත හිත හිත හිත ඉන්නවා. සතිපට්ඨානෙද නෑ. මේක කියන්නේ ඒක නෙමෙයි. ඒ ඔක්කොම හිතට එනකට මොකද යා කරන්න ඕනේ? යා ප්‍රහාණය කරන්න ඕනේ. ඒක අයෝනිසෝ මනසිකාරය ඇති වෙන එක. අයෝනිසෝ මනසිකාරය ඇති වෙන ක්‍රමයක්. ඒක ප්‍රහාණය කරන්න ඕනේ. ඒක ප්‍රහාණය කළා මොකද කරන්න ඕනේ? අත්පය හසුරුවනකට චේතනාවක් මුල් කරගෙන තමන් කරන හැටි සිහි කරනවා. තමන්ගේ ශරීරයේ කොටස් වශයෙන් බෙද බෙද බලනවා. ධාතු වශයෙන් බෙද බෙද බලනවා. විදීමක් ඇති වෙන එකට බලනවා. අනිත් වශයෙන් බලනවා. අන්න එතකොට තමයි ටික ටික ටික ටික තමයි තමන්ගේ ශරීරයේ ක්‍රියාකාරීත්වයට, හිතේ ක්‍රියාකාරීත්වයට සිහිය පිටුවා ගන්න තියෙන්නේ. එතකොට තමයි අර මුට්ටසති දුරු කරන්න පුළුවන්. නැත්තම් දුරු කරන්න බෑ. මේවා දැන් අර මේවා දුරු කරන්න නම් අර වීරිය ඇති කරගන්න ඕනේ. දැන් මේකේ තියෙන මුට්ටසති දුරු කරන්න මොකද ඕනේ? අසම්පජඤ්ඤ දුරු කරන්න ඕනේ. අසම්පජඤ්ඤ කියන්නේ වැරදි විදියට හිතීම, නුනුවණින් සිටීම. ඒක දුරු කරන්න ඕනේ. ඒක දුරු කරන්න චේතසෝ වික්ෂේපං දුරු කරන්න ඕනේ. සිතේ වික්ෂේපේ, වික්ෂේපේ කියන්නේ විසිරීම, විසිරීම දුරු කරන්න ඕනේ. මේව දුරු කරන්න බැරිද අපට? මේ ඔක්කොම කරන්න පුළුවන් සිහිය පිටුවා ගත්තොත්. ඊළඟට තියෙනවා, ඊට ඊළඟ එක දුරු වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් බලන්න ඔබ දැන් මේ වෙනකොට ඔබේ කෙලෙස් සෑහෙන දුරට මේ හිතේ ඇතිවෙච්ච අකුසල් සෑහෙන නැති වෙලා අඩු වෙලා මින් බලන්න. දැන් මේ වෙනකොට ඔන්න ඇති වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ, පිරිසිදු ධර්මයේ පවසන ස්වාමීන් වහන්සේලා දකින්න කැමැත්ත තියෙනවා. ඊළඟට පිරිසිදු ධර්මයේ ශ්‍රවණය කරන්න කැමැත්ත, ඒක තියෙනවා. උපාරම්භ චිත්තේ නැහැ. උපාරම්භ චිත්තේ කියන්නේ සිදුරුසු වෙන හිත නැහැ. ඒ වෙනුවට සිතක් තියෙනවා. මොකද්ද? අවබෝධ කරන සිත. අවබෝධ කරන සිත තියෙනවා. එතකොට එතනට එන්නේ නම් අර ප්‍රහාණය කරන්න ඕනේ. ඒක ප්‍රහාණය වෙන්න නම් ආඩම්බරකම ප්‍රහාණය වෙන්න ඕනේ. දැන් බලන්න මේ ඔබට මතක ඇති අර මාගන්ධිය අමාරු වෙටි තාලේ. මොකද අමාරු වෙටුනේ? මොකෙන්ද? ආහංකාරකමින් අමාරු වෙටුනේ. එයා මොකද කළේ? දැන් එයාගේ අම්මා තාත්තා දෙන්න අවබෝධ කළා. අම්මා තාත්තා දෙන්න මොකද කළේ? අම්මා තාත්තා දෙන්න අවබෝධ කරගත්තා. අම්මා තාත්තා දෙන්න ධර්මය අවබෝධ කළා. නමුත් දුව අහංකාර වුණා. බුදුරජාන් වහන්සේ මේ අසුචි කලයක් කිව්වයි කියලා ගන්න බැරි වුණා. උන්වහන්සේ දේශනා කළේ ඇත්තක්ද බොරුවක්ද? ඇත්තක් නේ. තමන් හොඳට බලන්න, තමන් ගැන හිතලා මේ ශරීරයේ අපි දවස්වල් දෙකක් නොනා හිටියොත්, දවස්වල් දෙකක් දත්ම දින්න නැතුව හිටියොත්, දවස්වල් දෙකක් කබ කඳුළු කඩන්න නැතුව හිටියොත්, ඔළුව පීරන්න නැතුව හිටියොත්, නිකන් හිතලා බලන්න, ඔළුව පීරන්නේ නැතුව, කබ කඳුළු කඩන්නේ නැතුව, දත් මදින්නෙත් නැතුව, නාන්නෙත් නැතුව, එකම ඇඳුමක් ඇඳගෙන දවස් 3-4ක් හිටියෝ. තමන්ටම හැංගෙන්න හිතෙනවා. චිකේ කවුරු හරි මේක යන්ත ළඟින් ගියොත් ඉවරයි මං කියලා. මොකද හේතුව? ඒ තරම් එකක් නෙමෙයි මේ. අපි මේ පිරිසිදු කර කර හොදවත කවදාවත් ඉවර කරන්න බැරි ශරීරයක්. හොදලා ඉවර කරන්න බැරි එකක් අපි මේ හොද පිරිසිදු කරනවා. ඇත්තටත් එහෙමයි නේද? අපිටම මේ ශරීරයේ දාඩිය ගඳ පිළිකුල් වෙන්නේ නැද්ද? අපිටම මේ කටේ ගඳ පිළිකුල් වෙන්නේ නැද්ද? පිළිකුල් වෙන අවස්ථාල් කොච්චර තියෙනවද? කොච්චර තියෙනවද? වැසිකිලි ගියාට පස්සේ අපිටම මේ ගඳ පිළිකුල් වෙන්නේ නැද්ද? වෙනවා. මේක තමයි මේකේ තියෙන ඇත්ත. ඉතින් මේක කතා කළා කියලා ආන්න එයා හිතුවේ මොකද්ද? රන් රිදී මුතුමැණික් වෛරෝඩි වලින් කරපු එකක් කියලා. අන්තිමට මොකද වුනේ? පාලි අරගෙන ගිය අන්න බලන්න වෙච්චදී. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ උද්දච්චේ අසංවරකම, දුස්සීලකම ප්‍රහාණය කරන්න ඕනේ කියලා. අපේ වාසනාවට අපි ඒවා ප්‍රහාණය කරගත්තා. ඊළඟට ශ්‍රද්ධාව නැතිකම, කියන දේ අහන්නේ නැතිකම, කුසීතකම ප්‍රහාණය කරගන්න ඕනේ කියනවා. ඒක ප්‍රහාණය කරගන්න ඕනේ. මේකේ සද්ධා නැතිකම ප්‍රහාණය කරගත්තා. කියන දේ අහන්නේ නැතිකමත් ප්‍රහාණය කරගත්තා. ඊළඟ එක ප්‍රහාණය කරගත්තද? ඒකත් ප්‍රහාණය කරගෙන තියෙනවා. කුසීතකම තිබ්බනම් මේ කන්ද නැගගෙන ඉන්නේ නැහැ. මේ කන්ද නැගගෙන ඉන්නේ නැහැ. කුසීතකම තිබ්බනම් එන්නේ නැහැ. මේක ගොඩේ වාඩි වෙලා ඉන්න කැමති වෙන්නේත් නැහැ. කුසීතකම තිබ්බනම් මෙහෙම මේ අවවැස්සන ඔබල දුක් විඳගෙන මෙහෙම එන්න වෙන්නේ නැහැ. මේ වෙන්න නම් වීරිය තියෙනවාමයි. මේ අපරණ තේරුණාට ධර්ම මාර්ගයේ ගමන් කරන දැන් අපි ගත්තොත් මෙහෙ තියෙන වැඩි පිරිසක් හොඳට හිතලා බලන්න අවංකවම මහන්සියක් බැරි එක වෙනම කතාවක්. නමුත් අවංකව මහන්සි වෙන්නේ නැද්ද? අවංක මහන්සියක් තියෙනවා. අවංක ඕනකමක් නැද්ද? අවංක ඕනකමක් තියෙනවා. ඒ නිසා ඒ වීරියක් තියෙනවා. නමුත් ඒක හරියටම එන වෙලාව එවි. නමුත් අපි එතකම් මොකද කරන්න ඕනේ? පුළුවන් තරම් වීර්ය වැඩි කරන්න. මම දන්නවා ඔන්න ඒක. දැන් ඒක ස්වාමීන් වහන්සේ නමක් ඔන්න ආනාපානසති කරගෙන හිටියේ සමාධිය වැඩි. සමාධිය තිබුණා. ටික දවසක් ගියා ඒ ස්වාමීන් වහන්සේ පන්සලේ කටයුතු වලට සමාධිය නැතුව ගියා. දැන් ඉතින් හරි සිත් වේදනාවෙන් ඉන්නවා. ඉඳලා දැන් ඉතින් භාවනා කරන හරියන්නේ නැහැ. මම කියන්නේ වීර්යය ගැන කාටත් ආදර්ශවත් වීර්යයක් ඒක. ඉතින් වාත් එක්ක ඇවිල්ලා කිව්වා හරි වැඩේ මේ කරගන්න විදියක් නැහැ. මං කිව්වා ඒ හිතේ තියෙන දැන් මං කිව්වද ඔබ වහන්සේට සමාධිය ඇතුනේ සිතේ දුකක් නැතිව දුකක් නැතුව භාවනා කරද්දී. දැන් සමාධිය දිනු කරගෙන ඉඳලා දැන් සමාධිය නැතිවීම ගැන දුකෙන් තමයි මේක කරන්න හදන්නේ. ඉතින් ඔය පටිගෙන ව්‍යාපාදේනේ මොහොම බෑකෝ සතිපට්ඨාන බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන්නේ අභිජ්ජා සතිමා විනය්‍ය දෝෂේ විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං සිය උපද්දවාගෙන ඇලීමත් ගැටීමත් දුරු කරගෙන මේක කරන්න කියලා තියෙන්නේ. අභිජ්ජා දෝමනස්සං කියන්නේ ආසාවත් මානසික දුකත් දුරු කරගෙන මේක කරන්න කියලා තියෙනවා. ඉතින් මං කවදාවත් ඒක කරන්න දෙපෑ. හිතට ගත්තා. එළි වෙනකන් මහන්සි. නිදන්නේ. එළි වෙනකන් මහන්සි ගත්ත හරි ගස්ස ගත්තා. ආයම නැතිවෙච්ච සමාධිය හොඳට හදාගත්තා. ඉතින් මට ඒවිද කිව්වා හා දැන් හරි හවුදනි මම නිදාගත්තේ නෑ කිව්වා. එළි වෙනකන් වීර්ය කරා කිව්වා. ආන් ඒක තමයි කුසීතකම නැතිවීම. ඒක ඇතුළේ මොකෙන්ද? සන්දාවෙන්. ඊළඟට කියන දේ ඇසීමෙන්. දැක්කද? නමුත් කෙනෙකුට තියෙන්න පුළුවන් නිකන් අර අලසකමක් වගේ. අයයි අලසකම දැන් අපේ අතපය නවාගෙන ඉන්නකොට කැක්කුම් කරනවා. නැත්ද එහෙම? තියෙනවා. කොන්ද ටිකක් දෙලින් කරගෙන ගොඩක් වෙලා ඉන්නකොට කොන්දේ අමාරු හැදෙනවා. පිටරිදෙනවා. හොඳට බලන්න හොඳට සමාධියක් ඇති වෙනකන් හිත එකඟ වෙනකන් කාය සැහැල්ලු වෙනකන් පිටරිදිල්ල තියෙනවා භාවනා කරනකට. එහෙමනම් ඒකට එයා ඒව නිසා පසු බහිනවා. ඔන්න පිටරිදිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඇල වෙලා ඉන්න කැමති. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා ඒකෙදී එහෙම නෙමෙයි එයාගේ හිතේ තියෙන ඕන චිත්ත ඒකාග්‍රතාව දිගටම අරගෙන යනවා. නමුත් මේක අරගෙන යනකම් ඇඟවතරි දෙනවා තමයි. ඒ නිසා අර ඒකට පසු බහින්න නැතුව වීරියෙන් අරගෙන යන්න උපකාරී වෙන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තිබුණා නම් මොකද කරන්නේ? එයා සිහි කරනවා මේ ජීවිතේ මරණාසන්න මරණයට පත් වෙන්න ඉස්සර වෙලා මරණ වයසක් තියෙනවද? හෙණයක් පාත් වෙනවා වගේ තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ නිසා මේක කියන්න බෑ කොයි වෙලාවෙ කොහොම වෙයිද කියලා. ඉතින් ඒ නිසා නුවණ තියෙන කෙනා කුසීත වෙන්නේ නැහැ. වීරිය ගන්නවා. වීරිය අරගෙන ධර්මඥානෙ හරි ගස්සගෙන ජීවිතේ කොහොම හරි ධර්මයේ දකින්න ඕන කියන අදහසට එනවා. ලිඩැඳේ ඉඳලා හරි කරන්න පුළුවන්. නමුත් ලිඩැඳේ ඉඳ කලින් අපිට දැන් ජීවිතේ ලොකු දෙයක් කරගන්න පුළුවන්කම තියෙන හොඳම දේ තමයි මම කියන්නේ ධර්මය අවබෝධ කරන්න කැමති කෙනා. අර ධර්ම කාරණාවක් බලනවා අර ටීවී බැලිලා අතාරින්න ඕනේ. මේක ඉස්සරහට නම් යන්න බෑ නේතු. ඊළඟට ওই පත්තර බැලිලිත් අතාරී තමයි සුභසිත ඉරහඳ. ඔය තියෙනවනේ නේ. ඕව මේවා කරලා ඒව හරියන්නේ නැහැ. මේකේ සම්පූර්ණයෙන්ම මේ ජීවිතය ගැන අවබෝධයක් ඇති කර ගන්න නම් මේකට කැප වෙන්න ඕනේ. වීරිය කරන්න ඕනේ. අන්නේ කෙනා මොකද කරන්නේ? එතකොට හොඳට බලන්න හිතලා ධර්ම මාර්ගයේ හැසිරෙනකොට හොඳට හොයන්න පුළුවන්. තමන් ධර්මීය හැසිරෙනවාද කියලා කොහොමද හොයන්නේ? තමන්ට මිත්‍රය අඩු වෙනවා. යාළු මිත්‍රය අඩු වෙලා එක්කෙනෙක් දෙන්නේ ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන්නේ ධර්මීය හැසිරෙන එක්කෙනා දෙන්න. හොඳට බලන් හිටලා පාප මිත්‍රයෝ ටික ගිලිහිලා යනවා. ධර්මීය හැසිරෙන එකට වෙන එකක්. නැත්තම් එහෙම මේ තැඹිලි වලක් පාතුනා වගේ ඉන්නවා ඔක්කොම. නමුත් හිටියට ධර්මයේ හැසිරෙන්න පටන් ගන්නකට කවුරුත් නෑ. හොඳට බලන්න ඔයාලා පටන් ගන්නකට එහෙම නැද්ද කියලා මටත් උනා ඒක. එහෙම තමයි මේක ඇත්ත තත්ත්වය. අන්තිමට තමන්ට තමන් විතරයි කියලා හිත හදාගෙන ඉන්න ඕනේ. ඒ මට්ටමක් එනවා. මොකද මේ ලෝකේ යන්නේ මේ අර අකුසල් තියෙන පැත්තේ තමයි ලෝකේ යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා අන්න ඉතුරු වෙනවා එක්කෙනෙක් දෙන්නේ කවුද? කල්යාණ මිත්‍රයෝ. අන්නේ කල්යාණ මිත්‍රයෙක් එක්ක එකතු වෙලා මේ ධර්ම යනකට හිරියොතබ් දෙක නැති කරගෙන ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා හිරියොතබ් දෙක ඇති කරගෙන අහිරික අනෝතප්ප නැති කරගෙන ඔන්න දැන් ලැජ්ජා බය ඇති කෙනෙක්. එහෙනම් මතක තියාගන්න ඔන්න ධර්මයේ හැසිරීමේ රහස. මේ ධර්මයේ දියුණු කරන්නේ ලැජ්ජා බය ඇති කිනාගෙන් තමයි පටන් ගන්නෙ. පවට ලැජ්ජා ඇති, පවට බය ඇති කෙනා තමයි පටන් ගන්නෙ. අප්‍රමාදී වෙන්නේ එයා. ඊට පස්සේ මොකද කරන්නේ? එයා ඔන්න ප්‍රහාණී කරනවා. අකීකරුකම ධර්මයට අහුම්කම් නොදීම පාප මිතුරු ශ්‍රවණයකට ඔන්න ලැබෙනවා ආශ්‍රයක්. කාගේද? කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ලැබෙනවා. ශ්‍රද්ධාව ඇති වෙනවා. ඊළඟට මොකද වෙන්නේ කියන දේ අහන පටන් ගන්නවා. ආරද්ධ විරිය ඇති වෙනවා. ඔන්න මං කිව්වේ ආරද්ධ විරිය ඇති වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ආඩම්බරකම නැතු වෙනවා, සංවර වෙනවා, සිල්වත් වෙනවා. සිල්වත් වෙලා පිරිසිදු ධර්මයේ කියන ස්වාමින් වහන්සේලා දකින්න යනවා. පිරිසිදු ධර්මයේ ශ්‍රවණය කරනවා. ඊළඟට මොකද කරන්නේ? අවබෝධ කරන්න හිත පිහිටවනවා. අවබෝධ කරන්න හිත පිහිටවනකට සීය පිහිටවා ගන්න ඕනේ. මුට්ට සති දුරු කරනවා. මුට්ට සති දුරු කළා නම් වැරදි විදියට නෝන හැසිරීම දුරු කළා. හිත සංවර කරගන්නවා. හිත සංවර කරගත්තාම හිත ඇකිලීමක් නැහැ, ප්‍රබෝධමත්. යෝනිසව මානසිකාරය දෙනවා. සද්ධර්ම ශ්‍රවණය කළ ධර්ම මාර්ගයේ ගමන් කරනවා. අන්න සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරනවා. විචිකිච්ඡා ප්‍රහාණය කරනවා. සීලබ්බත පරාමාස ප්‍රහාණය කරනවා. ඒ තුන ප්‍රහාණය කරගත්තු එක්කිනා එක්ක මේ ජීවිතයේදී රාගදේශ මොහ ප්‍රහාණය කරනවා. එක්ක ඊළඟ ජීවිතයේදී රාගදේශ මොහ ප්‍රහාණය කරනවා. එහෙම නැත්නම් ඊළඟ ජීවිතයේදී රාගදේශ මොහ ප්‍රහාණය කරනවා. යම් මේකින් ප්‍රමාද වුණොත් ආත්ම භාව හතක් ඇතුළත ස්ථිරවම රාගදේශ මොහ ප්‍රහාණය කරනවා. ජරා මරණ, ජාති ජරා මරණ වලින් නිදහස් වෙනවා. බලන්න එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කොයිතරම් පැහැදිලිද? කොයිතරම් පැහැදිලි ධර්මයක්ද මේ තියෙන්නේ? දැන් ඔබ මේ දැන් අපි දන්නේ නැතුව ඉස්සර අපි මේ ධර්මය අහන්න හිටියේ කවදද? මිනිස් ආයුෂ අවුරුදු 80,000ට නැග්ග දවසට. දැන් මේ අවුරුදු 50ක් 60ක් 70ක් ගෙවා ගන්න තියෙන අමාරුව තේරෙනවද? මේ අමාරුව විඳෝ විඳෝ අවුරුදු 80,000ක් වෙනකම් බලාගෙන ඉන්නේ මේ ධර්මයේ වහන්ද? අන්න ඒ නිසා තේරුම් ගන්න මේක සිද්ධ වෙන්නේ නැ නෝන තියනවා නම්. ඒ නිසා මේ පිංගතුන් කල්පනා කරන්න අපිත් ජරා මරණ වලින් නිදහස් වීම පිණිස, රාග දේශ මොහ ප්‍රහාණය කර ගැනීම පිණිස, සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කර ගැනීම පිණිස, මේ අකුසල ධර්මයන් ප්‍රහාණය කරලා ජාති ජරා මරණ ප්‍රහාණය කරන විදියට ධර්මය අවබෝධ කරගන්නවා කියලා අදිෂ්ඨාන කරගන්නවා.